එහෙනම් යම් කිසි තැනක ප්‍රශ්නයක් වෙනකොට ඒකට උත්තර හොයන්න එපා. ඒකෙන් බේරිලා යන්න එපා, පැනලා යන්න එපා. ඒක ආවේ යම් කිසි හේතුවක් නිසානේ. ඒ හේතුවට අනුව ඒක ගෙවිලා යන්න ඉවසගෙන ඉන්න කියනවා. ඒකට ප්‍රතිචාර දක්වන්න නැතුව. බනින මිනිස්සු බැනලා බැනුම් ගන්න කර්ම ඉවර වුණාම ඒ මිනිස්සු බනින්නේ නැහැ. බැනලා වැඩක් නැහැ කියලා ඒ මිනිස්සු කරබාගෙන යනවා. බනින්න හිතෙන්නේ නැහැ ඒ මිනිස්සුන්ට. බනින්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. පස්සේ ප්‍රශ්නයක් නෑ. අර කලින් හිටියා වගේ සන්තෝෂෙන් ඉන්න පුළුවන්. එහෙනම් අපිට දැන් හොඳ පරිසරයක් තියෙන එකපාරට මේ පරිසරය අවුල් වුණාම අපි මෙතනින් ස්ථාන මාරු කරන එක නෙමෙයි. අර තියෙන ප්‍රශ්නේ විසඳලා යන්න අරින්න ඕනේ. ඒක ප්‍රතිචාර නොදක්කලා අර ඇතිවෙච්ච හේතුවට අනුව මේ මේක පවතින කාලයක් තියෙනනේ. ඒ කාලය තුළ ඒකට ඉඳලා යන්න අරින්න ඕනේ. ඒක ඉන්න පුළුවන් ඊට පස්සේ ඒ කාලේ බොහොම සුන්දර කාලයක්. අපි මොකද කරන්නේ? අර හොඳට හිටපු පරිසර එකපාරට ටිකක් වෙනස් වුණාම ඒ වෙනස් වෙච්ච එකට ඔරොත්තු දෙන්නේ නැතුව මේ ඒ වගේ අර වෙනස් නොවිච්ච හොඳ පරිසරය තියෙන තැනක් හොයාගෙන යනවා. මනෝට එතනත් අර කර්මය ආපහු වෙන තැනකින් එනවා. ස්ථානීයක ස්වාමීන් වහන්සේලාගෙන් කරදරයි, උන්වහන්සේලාගේ පිළිවෙත් මුකුත් නැහැ, මෙතන ගුණධර්ම වඩන්න බෑ, ගුණධර්ම වඩන කට්ටිය නැහැ කියලා පලා යනවා. ගිහලා බලනකොට රිලවුන්ගෙන් කරදරයි. අර ප්‍රශ්නමයි. අර කට්ටියත් ගුණ වඩන්න, මේ කට්ටියත් වඩන්න, ඔක්කොම එකම සිතනේ. එතනක් ඉන්නේ තිරිසං වාගේ වැඩ කරන කට්ටිය, මෙතනක් ඉන්නේ තිරිසං වැඩ කරන කට්ටිය, දෙකම එකයි. එහෙනම් ලෝකේ හැමතැනම හේතුවට අනුව ඇතිවෙච්ච ඵලයේ ගෙවන්නම වෙනවා නම් ඉන්න තැනක ආවම ඒක එතනම ගෙවිලා යන්න ආරිනේ. ඒ වගේ අපිට මේ සියලුම දේවල් ඉවසන්න පුළුවන් නම්, ඉවසන හැම මොහොතෙම අපි ඉවසන්නේ යම්කිසි කර්මයක්නේ. ඒ ඉවසන කර්මයට ධාරිතාවක් තියෙනවා, කාලයක් තියෙනවා. කාලේ දීපේ දේශය කුලය ඒක ඒකටත් තියෙනවා. එතන ඒකේ කාලය ඉවර වෙනකොට ඒක නිරෝධ වෙනවා. ඊට පස්සේ ප්‍රශ්නේ නැහැ, උත්තර හොයන්න ඕනේ නැහැ. යන්න ඕනේ නැයි යන්න හේතුවක් නැර ප්‍රශ්නේ නැහැ නේද? යන්න හිතුනාර ප්‍රශ්න නිසා. දැන් මේ ප්‍රශ්නේ ආවිස ඉවර වුණාම ඔක්කොම ඉවරයි. හැමදේටම ආවිසවන්නේ තියලා තියෙනවනේ. ඒක දැන් කර්මයටත් ආවිසයක් තියෙනවනේ. හැමදාම විශේෂම අර්ථයක් නැහැ. හැමදාම එම්බ්‍රිසාවක් තියෙන්නේ නැහැ. හැමදාම ඇලර්ජික් වෙන්නේ නැහැ. ඒ කර්මය ඉවර වෙන්න ඕනේ. ඒ කර්මය ඉවර වෙච්ච ගමන් ඒක ගියා. ඊට පස්සේ මේ උවමනාවෙන් ඇදුවත් එම්බ්‍රිසාව ඇදෙන්නේ නැහැ. ඇයි? ඒ කර්මය ඉවරයි. විඳවලා ඉවර කරනවා, ඉවසලා ඉවර කරනවා. ඒක ඒමම ගෙවිලා යනවා. අපිට එච්චර දක්ෂණ අපිට මේවා කියලා දුන්න, අපිට මේවා පුරුදු පුහුණු කරලා නැහැ නිසා අපි වුණ අම්මෝ මෙතන අසත්පුරුෂ කට්ටිය කියලා අපි යනවා. ගියාම එතනම් වෙන්නේ කතාවයි. අර හේතුවට අනුව මේ ඵලය ආවේ. මේක තියෙනවා, මේක ගෙවලා ඉවර කරන්න ඕනේ. එතකන් සංසාරේ ඒක පස්සෙන් එනවා. රට ගියාම එතනක් යනවා ඒ කට්ටිය. ඇවිල්ලා ඒ වැඩේ ඒගොල්ලෝ කරනවා. ඒගොල්ලන්ගේ රාජකාරියක් නේ. අර හේතුවට අනුව ඵලයේ ප්‍රතිඵලයක් වශයෙන් දෙන එක රාජකාරියක්. ඒගොල්ලේ රාජකාරිය කරනවා. බණුන් ආන්න තියෙනවා නම් කොහේ ගියා සුද්ධත් බයින්. අපිට ඉංග්‍රීසි තේරෙන්නේ නැවේ බයින්නව. අපි දන්නා මේ බයින්නවා කියලා. තේරෙන්නේ නැහැ බණුන් ආන්න ඕනේ. ඇයි? අර හේතුවට අනුව ඵලය කොයි ලෝකෙ ගියත් ගෙවන්න සිද්ධ වෙනවා. මේක දැනගෙන අපි එතන නිස්සබ්ද වුණාම, ඉවසීමට යටත් වුණාම, ගෙවිලා යන්න, අරක විඳවන්න අපි තීරණය කළාම අරකට කාලයක් වෙනේ. කාලි ඉවර වෙච්ච එකම ඉවරයි. ආයි කිසිම කෙනෙක් බයින්න බනින්න බෑ. ඇයි? හේතුවක් නැහැ බැනුම් ආන්න. ඒ නිසා ඵලයක් අට ගන්න ප්‍රශංසා විතරයි ඇයින්නේ. අන්ත දෙකක් නේ තියෙන්නේ. එක්කෝ සැප, එක්කෝ දුක. එහෙනම් දුකකින් අන්තයේ ගෙවිලා ඉවර වුණාම සපාන්තිය පටන් ගන්නවා. සපාන්තිය ඉවර වෙච්ච ගමන් දුකාන්තිය පටන් ගන්නවා. මේක මාරු වෙවි පවතින එකක්. කාලයක් භාග්‍යතුන් වහන්සේලා දන් දීලා සාදු කිව්වා. කාලයක් පිණ්ඩපාත දෙන්නේ නැතුව බැන බැන හිටියා. ඊට පස්සේ පැවිදිලා ආයි ඊට වඩා දන් දීලා සාදු කිව්වා. ආයි භාග්‍යතුන් වහන්සේලා ආයි දාන දෙන්න. ආයි එහෙම තමයි ඒක. ඒකේම තමයි. පළවෙනි යථා බුදු වුණා සම්මා සම්බුද්ධ කියලා දානි දුන්නා. මිනිහා වුණාම ආයි දානි දුන්නේ. මිනිහා වුණා නෙමෙයි බුදුහාමුදුරන්ට කර්මයක් තිබුණා. නැවත දානි දුන්නා නැත්ත දැනගත්තට පස්සේ. දැන් වස්සාන කාලේ මාස තුනක්ම යවහල්නේ අඹ වුණේ. දැන් ආයි අර ප්‍රශ්නේ ආවේ නැද්ද? ආයි අර ප්‍රශ්නේ ආවයි ආයි දානි දුන්නේ. ඇයි? කර්මය තිබුණොත් හේතුවක් තිබුණත් නැතත් පරිසම් දෙනවාමයි. ඇයි? හේතුව මෙතන හැදෙන එකක් නෙමෙයි අරය හැදිලා තියෙන්නේ. අරේ හැදිලා තියෙනවා. අර මිනිස්සුන් නිකන් සිටිවිලි පාළ වෙන බුදුහාමරණ දාන්න නොදී ඉන්න. ආරාධනා කරලා පාඩුවේ වැඩ බලන්නේ නැමතක වෙලා. ඇයි? අර හේතුව නිසා අර ඵලය හට ගන්නවා. ඒක වළක්වන්න බෑ. ඒක විඳවලාම ඉවර කරන්න ඕනේ. එතනින් බේරුණොත් තව තැනකින් අවු වෙනවා. ඒක විඳින්න ඕනේ. ඒක අපේ එකක් නේ. අපේ නමට ආපු ලියුම අපි අස්සම් කරලා ගන්න ඕනේ. ඒක ප්‍රතික්ෂේප කරන්න බෑ. ණයට වෙන කෙනෙක් දැම්මලා අර කුලී කට්ටිය දැම්මලා අපේ වැඩ කරනවා වගේ අපේ කර්ම මිනිස්සු දැම්මලා ගෙවන්න බෑ. අපිම ගෙවන්න ඕනේ ඒක පුද්ගලිකයි. විඳවන තරමට කර්මවල ධාරිතාව අඩු වෙනවා. ඉව කර්ම ඉවර වෙන තරමට මාර්ගඵල නිවන් ලඟ වෙනවා. එකඟ වෙන්න විතර අපිට පුළුවන්. අපිට වෙන මොකවත් කරන්න බෑ. ඒක කර්මය අපිට වඩා බල සම්පන්නයි. නේරාංජන නදියේ වැලි කැට වලට වඩා සම්මා සම්බුදු වරුන් දී කරන්න තරම් කර්මය බලවත්. දැන් කවුද ලොක්කා මෙතන? කර්මය ගෞතම බුදුහාඳුර මේ ලෝකේ ශාස්ත්‍රම වාසය. හැබැයි ගෞතම බුදුහාඳුර බී කළේ කර්මය. ඒ කර්මය නැත්තම් බුදුහාඳුර බී වෙන්නේ නැහැ. ඒ තරම් බල සම්පන්නින්ද කර්මයට කීකර වෙන එක යටත් වෙන එක තමයි අපේ ප්‍රඥාවට ගැළපෙන දේ. ඒක පාලනය කරන්න වෙනස් කරන්න හදනවා කියන අපේ මෝඩකම තමයි පෙන්වන්නේ අපි. අපි ගවයේ කියන එක නොකිය කියනවා. කර්මයට විරුද්ධ වෙන්න බෑ. බුදුවරුන්ට විරුද්ධ. බුදුවරයා තීරණය කරන්නේ කර්මය. බුද්ධත්වයේ දෙන්නේ කර්මය. එතකොට ඉතින් ආයිති මොනව කතා කරන්නද? කෙලින්ම සාදු කිව්වා යටත් වුණා. බැනුම් අයන මගේ කර්මය සාදු කිව්වා බැනුම් ටික ආගත්තා. ප්‍රශංසාව සාදු කිව්වා ප්‍රශංසාව ආගත්තා. දානේ අම්මුණා කරබාගෙන වළඳනවා. කර්මය ඒකට විරුද්ධ වෙන්නේ නැහැ. විරුද්ධ වෙන්නේ නැහැ ඒකට. මගේ උප්පත්තියේ ඉඳලා මෙතනට එනකම් මගේ ජීවිතය දිහා බලනකොට කර්මය මාව අරගෙන මේ ගිය ගමන මගෙත් එක්ක ඒගොල්ලෝ කරපු ඝනදෙනු දිහා බලනකොට මට හිතා ගන්න බෑ. ඒ ප්ලෑන මට ගන්න බෑ. ඒක මට මේ ඕගනයිස් කරන්න බෑ. ඒක ඒ විදිහට ඒක පුලි ප්ලෑන් එකකට කියන්නේ. සම්පූර්ණ ප්ලෑනක් ඒක. ඒ උප්පත්තියේ ඉඳලා වෙච්ච සිදුවීම් ඔක්කොම බලනකොට ඒක සම්පූර්ණ ප්ලෑනක්. ඒක හිතා ගන්න බෑ ඒක. නියමිත හේතුඵල ධර්ම ඒ හැම මොහොතෙම ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ අවබෝධ වලටපත් වෙනකොට ධ්‍යාන වලටපත් වෙන. ඇයි මේක ඉක්මනට දෙන්නේ මට? අනිත් අය මේ එක ධ්‍යානයක් වඩන්න මේ අවුරුදු ගණන් යනවා. මට මේ සතියක් ඇතුළත මේ ඔක්කොම ඇයි වැඩෙන්නේ? එක එක පාට මේ දවස ගානේ මං එනවා නුඩට. මොකද හේතුව? ඒගොල්ලන්ට මාව අවශ්‍යයි. ශාසනයට මාව අවශ්‍යයි. ගෞතම බුදුහාමුදුරන්ගේ ඒ වැඩවලට මම ඕනේ. ඒ නිසා ඒගොල්ලෝ ඒක ඉක්මනට දීලා මාව අරගෙන එනවා. ඒක කර්මානුරූපී කරන එකක්. අපි කරන මම වඩුවේ නැහැ. මම වැඩුවේ නැහැ. ඒක නිකන් වඩවනවා ඒගොල්ලෝ. කර්මෙන් ඒක වැඩෙනවා. කර්මානුරූපී ලැබෙනවා. දුක නැත්තම් නිවෙනක් නැහැ. නිවිච්ච ස්වභාවයක් තමයි තියෙන්නේ. ඒ ස්වභාවය ඒ මෙන්ටලිටි එක කියන්න බෑ. ඒක මානසිකත්වයක්නේ. මම නිවිච්ච කෙනෙක්. මම නිවුණා. ඒ නිවුණා කෙනෙක් උනන්සේ දන්නවා. හැබැයි නිවිච්ච මානසිකත්වය කියන්න වචන නැහැ. ඒකට ලැන්ග්වේජ් එකක් නැහැ. කිව්වත් ඒ කුණු වෙච්ච වචන තමයි කියන්න වෙන්නේ. එහෙම. ඒ වචන ඔක්කොම ගැලපෙන්නේ නැහැ. ඒක එක්කෙනා හොයාගත්ත වචන නේ. ඒ වචනවල කිව්වම අර නිවන ගඳයි ඊට පස්සේ. හරි ගඳයි. ඒක ප්‍රත්‍යක්ෂ වෙන එකක්. තම තමන්ට තම තමන්ගේ අවබෝධයට අනුව ප්‍රත්‍යක්ෂ වෙන එකක්. ඒක කියන්න බෑ. කිසිම ලැන්ග්වේජ් එකකින් කියන්න බෑ. කිව්වොත් වෙන එකක් තමයි කියවෙන්නේ. ඒක කියවෙන්නේ නැහැ. ඒක කියන්න බෑ. දැන් මන් තුළ තියෙන සමහර ධානවල අවබෝධය මට කියන්න බෑනේ. තව කෙනෙකුට වඩවලා තේරුනම දැන් තේරෙනවද කව්? ආ ඒක තමයි කියලා කියනවා. එතකොට යාට දන්න අරක තමයි දා කිව්වේ කියලා. හැබැයි නිකන් කිව්වට ඒක තේරෙන්නේ නැහැ. ඇයි? මේ කියන දාන වචනවල අරකට අදාළ වචන නැහැ. ඒකට වචන තම ලෝකේ හොයාගෙන නැහැ. එහෙම හොයාගත්තත් ඒ වචනේ තේරෙන්නේ නැහැ. එයාතුල ඒක නැහනේ. ඒයින්ද මේ නිවිලා යන එක තමයි මේකට තියෙන උත්තරේ. නිවීම විග්‍රහ කරන්න බෑ. ඒක කියන්න බෑ. ඒ කිව්වට වැඩක් නැහැ. නිවිච්ච කෙනා දන්න දේ කියන්න බෑ. කිව්වම කියන්න වෙන එකක්. එයාතුල නැති නිසා එයාට තේරෙන්නේ තවත් එකක්. ආත්මසිම වෙනත් එකක් තේරෙන්නේ. දැන් සමහර කට්ටිය නිවීම. නිවනේ නිවීම. නිවන් දකිම ඕමම එක එක පොත් නීල තන තටි පොතව කියවලා කි මිනිස්සු කියනවා මේ කොමාරි මේ නිවන් දකින්න උත්සාහ කරනවා උත්සාහ නොකිරීම තමයි නිවීම. ඉතින් බලන්නකෝ ඉතින් ඒක තුනේ තවත් එකක් අටවලා උත්සාහ නොකිරීම තමයි නිවීම. ඒතරු නිවිලා නම උත්සාහ කරා නිවෙන්නේ. ඒකෙන් මො නිවෙන්නේ මන අර පොතෙන් උට අලුත් එකක් ඇවිල්ලා දැන් බුදුආංග කල්පනා කරන මේක අලුත් දේවල් හොයා ගන්නවා දැන් ඒවට දේශනා කරන්න එපා ධර්ම ඒ දෘෂ්ටි වලින් ගලවන්න එපා. දැන් මොකවත් නොකර හිටියාම නිවෙනවනේ. දැන් මේ මනුස්සයා නිවෙන්න වයම් කරනවා. ඒ කියන්නේ කවදාවත් නිවෙන්නේ නැහැ. අපරාධ අර පොතෙන් මේ මනුස්සර තවත් දුස්තියක් තමයි ඇවිල්ලා තියෙන්නේ. අවශ්‍ය දෙයක් වෙලා නැහැ. එතන මේ එක්කෝ මිත්‍යාවකින් එක්කෝ සම්මාවකින් මුලාවක් තමයි වෙලා තියෙන්නේ. දැන් දුකක් තියෙනවා. දුකක් තියෙනවා. දුක අයින් කළා. දුක අයින් කළා කියන එක දුකක්නේ. දුකක් තියෙනවා. දුක අයින් කරනවා. දුක අයින් කරනවා කියන එක මොකද්ද? තවත් දුකක්නේ. ඒ කියන්නේ මේ එයාගේ මානසිකත්වයට ඔරොත්තු දෙන ක්‍රමයක් තමයි හැදෙලා තියෙන්නේ. එයාට මේක ගැලපෙන්නේ නැහැ. මේක ගැලපෙන්නේ නැති නිසා ගැලපෙන ක්‍රමයක් තමයි හදාගෙන තියෙන්නේ. ගැලපෙන ක්‍රමයක් හැදෙලා තියෙන්නේ. අපි කියනවා මේ අත් එක හරියට ගැටෙනවා මේ අරියන්නේ අපි වෙන තැනකට යනවා. අර එයා හොඳයි. ඒ කුටිය ළඟ මං ඉන්න මෙතන ඉන්න බෑ කියලා කියනවා. දැන් මෙතන ගැටෙන්නේ නැතුව ඉන්න එකක් අදනවා. දැන් අතන ගැටෙන්නේ නැද්ද? මොකටද ගැටෙන්නේ? එයාගේ ගුණ වලට ගැටෙනවා. එයාගේ නියතමානිකමට ගැටෙනවා. එයාගේ අවංකභාවයට කැත. මෙතන මෙයාගේ අසත්පුරුෂකමට ගැටෙනවා. මෙයාගේ ද්වේෂයට ගැටෙනවා. මෙයාගේ තියෙන මේ අර විරුද්ධත්වයට ගැටෙනවා. දැන් මෙතන තියෙන ගැටීම අතනක් තියෙනවා. හැබැයි අතන තියෙන්නේ කාමසුකල්ලිකානු පැත්තේ. මෙතන තියෙන අත්ත කියලා මතයි. ඒ නිසා අර වෙනස පේන්නේ. දුකකට විසඳුමක් හොයනවා කියලා කියන්නේ මේ විසඳුමත් අපේ අනේ දුකක් තමයි. ඒකත් දැන් සංගවිලා තිබිච්ච එකක් නේ. දැන් මේක සංගවිලා මතුණා. දැන් මේක කරදරයක්. දැන් මේකට විසඳුමක් හොයන්න ආයි ආයම් කළා තව එකක් හොයනෝනේ. මේකත් විසඳුම කිව්වට විසඳුම තුල තියෙන දුකක් තමයි. මොකවත් කරන්නේ. පුද්ගලයා නැති නිසා දුක තියෙනවා. උන්වහන්සේට ඒකේ ඉනි කරත් එනේ. අයිතියයිම වෙනවා. අයිතියයිම වෙනවා. දැන් බඩු මුට්ටු තියෙනවා. අපි දැන් ගන්නවද නෑ. අර ගෙදර මිනිසුන්ගේනේ දැන් දාහනෙට වඩිනවා අපි. අර කැබිනට් වල තියෙන ලස්සන කෝප්ප පිංගම් අර මයි ඔක්කොම ටක් ටක් ගාලා බෑග් එකේ දානවා නෑ. මොකවත් ගන්න බලන් විතරයි පොන් ගන්න. අයි අයිතිය නෑ. තාතන් වහන්සේට වෙන්නේ මේ මේක. නාම රූප තියෙන බඩු මුට්ටු වස්තු ඔක්කොම තියෙනවා. උන්වහන්සේට අයිතිය නයි පුද්ගලික කරන්නේ. ඔව්. උන්වහන්සේ බලන් ඉන්නවා. මොකවත් ගන්න. ඒ නොරකම් වෙන්නේ නෑ. මිනිස්සු ඉන්නවා. ප්‍රශ්නයක් වෙන්නේ නෑ. ඒ නිසා පානාති පාතා වෙන්නේ නෑ. මිනිස්සු ඉන්නවා. බුරු කියන්නේ ඇයි? කියන්න කෙනෙක් නෑ. කාමේ වරදවාස පංචකාම නෑ. ඇයි? අයිතියක් නෑ. හැමදේම තියෙනවා අයිතියයි මේ වෙනවා. හැමදේම තියෙනවා අපට අයිතියක් තියෙන නිසා මේ අපේ ආන්දරේ ඒ සිලින්ඩර් කොහෙද ගෙනියන්නේ මේ කුටියට අපේ ආන්දරේ ඒක ඉතින් මට නේ කියලා තින්නේ ඒක ඉතින් මං ගිලන් පසා දාන්න කොහොමද ඔය කොතන තියන්න අරපන් සිලින්ඩරේ වත අතල්ලන්න බලන්න ඒ අයිතියක් තියෙනවා රාතන් වාසිර නෑ සිලින්ඩරේ හාව ආපු විදිහටම ගියා බලන්න උන්වංශය දකින්න වෙන විදිහකට කට්ටලා නා සාමනස් මේ සිලින්ඩරේ තියෙනවා ඔව් සිලින්ඩරයක් ආවා දැන් ගියා එන කර්මයක් තිබුණා කුසල් යන කර්මයක් තිබුණා අකුසල් දෙනිච්ච නැහැ කවුරුත් ආවා ගියා දැන් ආවා කියනකොට කවුද කෙනාවේ පුද්ගලෙක් නැහැ කුසලයක් තිබුණා ඒ නිසා ආවා කුසලී වර වුණා අකුසලී තිබුණා ඒක ගියා දෙනෙක් නැහැ එතන කෙනෙක් නැහැ පටිගයක් නැහැ පුද්ගලෙක් නැහැ චෝදනාවක් නැහැ එතන නඩු දාන්න බෑ ඇයි අරකයි ගින් තියෙන්නේ අයිතියක් නැහැ අයිතිය හයිමි වෙනවා සියලුම නාම රූප පිළිබඳ හයිති අයිමි වෙච්ච කෙනා රාතා. හයිතිය තියෙනවා නම් එයා තාම මාර්ගේ ඉන්නවා. එයා තාම නිරෝධ වෙලා නැහැ. එයා ඒ කියන තැනට ගිහිල්ලා නැහැ. හයිතිය තියෙනවා. මගේ කුටිය, මගේ පාපිස්ස, මගේ කබාය, මගේ උරලෝසුව, මගේ පාත්‍ර තැටිය. ඒ කියන්නේ එයා තාම සසරේ ඉන්නවා. පුද්ගල ස්වභාවයෙන් තමයි එයා පීට්ලා ඉන්නේ මේක මගේ කියලා. මගේ බිරිය, මගේ මේස, මගේ පුටු ඔක්කොම දැන් මේ මිනිසුන්ට තියෙන ප්‍රශ්න ඔක්කොම පුද්ගල ස්වභාවයෙන් නෙමෙයිද? දැන් රාත් නොවිච්චස් භික්ෂුවටත් එම තියෙනවා මගේ කුටිය මගේ බඩු මුට්ටු මගේ පාපිස මගේ කුඩේ මගේ කබාය මගේ සරපුව ඕම එකක් තියෙනවා පුද්ගල ස්වභාවයක් තියෙනවා ඒ පුද්ගල ස්වභාවය නිසා යා දුකේ පීක්ලා ඉන්නවා ඒක නැති වුණාම දුක් වෙනවා කැඩුනාම රාද හොඳ තල්ලත් මේක සාහඳ කාලේ මේ කැඩුනේ මේක හදා ගන්න පොඩක් දෙකින් ඇයි ඒක යාගේ පුද්ගල ස්වභාවය නිසා දුකේ පීක්ලා ඉන්නවා කැඩුනා කැඩුන බව දන්නවා දැනගන්න පැත්තට දාලා නිකා ඉන්නවා කියන්නේ කාටවත් මගේ මේ තල්ලත් කරන දෙමීගෙන යනවා කුඩයක් ඉල්ලන්නෙත් නැහැ කාටවත් කියන්නෙත් නැහැ ඒ ප්‍රශ්නියකුත් නැහැ දෙමෙන් නැතුව යන්න කර්මයක් තිබුණා ඒ නිසා තල්ලත්ත හොඳට තිබුණා දෙමෙන්ද කර්මයක් තියෙනවා ඒ නිසා තල්ලත්ත කඩනවා ඒක බව දැනගෙන ඒ කර්මයට ඒක වෙන්න හරිනවා ඒක තමයි රාතන් වාසියේ සබය එතකොට දුකේ පීට්ලා නැහැ දැන් දුකේ පීට්ලා නැහැ දුකෙන් පීට්ලා ඉන්නේ අර පුද්ගල ස්වභාවය නිසා පුද්ගල ස්වභාවය ඇදලා තියෙන මාන්නය නිසා මාන්නය සම්පූර්ණ අයින් කරොත් මෝහය අයින් කරොත් මොකද්ද කියලා අනාගාමි එහෙම නේද අභිනන්දන සූත්‍රයේදී අනාගාමී මොකද අයින් කරත් අනාගාමී ඒ කියන්නේ පුද්ගලයා නැති වුණත් මේ ප්‍රශ්නේ විසඳෙනවා පුද්ගලයෙක් සත්‍යයක් නැහැ කියලා අපි දන්නවා හැබැයි එතනට ආවොත් මේ ප්‍රශ්නේ විසඳෙනවා එදාට රාත්‍රී